ධර්මදේශනාව ධර්මදේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්සැද ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යයිමා බන්තේ අනේක විතා දිට්ඨියෝ ලෝකේ උප්පජ්ජಂತಿ අත්වාද පටිසං යත් පටිසංයුක්තාවා ලෝකවාද පටිසංයුක්තාවා ආදිමේව නුකෝ භන්තේ විකුණෝ මානසිකරන්තෝ එව මෙතාසානං දිට්ඨීනං පහනං හෝති එව මෙතානං දිට්ඨීනං පටිනිස්සග්ගෝ හෝති ඉති. ධර්මස්සවනාබිලාසි සදහවර පින්නතනි අප ත්‍රිපිටකයේ සඳහන් වන විවිධ සූත්‍ර දේශනා පරිහරණය කරමින් පරීක්ෂා කරමින් ඒවැති අරුත මතු කර ගනිමින් දුකින් මිදීමට කැමති සත්වයා උදෙසා ඒ දුක ඇති වූ ආකාරයත් ඒ හේතුවත් එන් මිදෙන ආකාරයත් පැහැදිලි කිරීම සඳහා ධර්මදේශනාවන් කරනු ලබනවා. ඒ දේශනා මාලාවක් වශයෙන් දේශනා කරන නිසා එක දේශකින් වහන්සේ කෙනෙකුෙන් නිරන්තරයෙන් ධර්මශ්‍රවණය කිරීම තුළින් සොකී ප්‍රඥාව වැඩෙන හැටි, කරුණ අවබෝධ වෙන හැටි, ධර්මයේ ශ්‍රවණය කරන අයට මනාව වැටහෙනවා ඇති. දැන් අපේ ගම්බද නැත්නම් අපේ සාමාන්‍ය ස්වභාවයේ පවතින ධර්මදේශනාවන් නිවසක අද දවසේ තුන් මාසේ අවුරුද්දේ ආදි වශයෙන් පවතින්නේ. ඒ ගමක එක කෙළවරක එක දවසක් කරනකොට ඊළඟ දවස් තව කෙළවරක ඊළඟ දවස් තවත් කෙළවරක ඒ ධර්මදේශනාවල කිසිදු සම්බන්ධතාවයක් නැහැ කියන එකට. මේ නිසාම දෝ කියලා හිතෙනවා ඒ ධර්මශ්‍රවණය කරන පින්නතුන්ට ධර්මශ්‍රවණයෙන් ඉදිරියට යන්නට මගක් විර වෙන්නේ නැත්තේ. ඒ නිසාම තමයි අපි කල්පනා කරන්නේ අපට අප තේරුම් ගත්ත දේවල් පිළිවෙලින් එකිනෙක පැහැදිලි කරන්නට තිබෙනවා නම් සවන් දෙන අය උදෙසා උන් බොහෝ ප්‍රයෝජන ගනිවි කියලා මා කල්පනා කරනවා. එනවා නාපාද මජ්ක්‍ධිමනිකායේ මූල 50කයට අයත් සල්ලේක සූත්‍රයේ උදව් කරගෙන කරුණු පැහැදිලි කිරීමක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ සල්ලේක කියන වචනේ තේරුමම කෙලෙස් සංසිඳනවා කියන එක. නමුත් කෙලෙස් සංසිඳීම සහ කෙලෙස් සැඟවීම, කෙලෙස් යටපත් වීම කියන මේ කාරණා එකක් නෙවෙයි. කෙලෙස් සංසිඳන ආකාරය තේරුම් නොගත් අයට කෙලෙස් යටපත් වීම තුලත් කෙලෙස් සංසිඳලයි කියලා අභිමානයක් අදහසක් අදුවත් ඇති වෙන්න පුළුවනි. අදුවත් ඇති වෙන්න පුළුවනි කියලා අප පවසන්නේ අද නෙමෙයි බුද්ධ කාලයේත් ඒකම වෙහෙම වෙලා තියෙන බවට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර තිබෙන නිසා. එකයි අප මේ ධර්මදේශනාවලදී පැහැදිලි කරනු ලබන්නේ බුදු පියාණන් වහන්සේ අප සඳහා කිසියම් දහමක් දේශනා කළා. මේ දහම විපයෝගී කරගෙනයි අපි මේ සල්ලේක භාවයට පත් වෙන්නට ඕන. ඒ දහම උපයෝගී කරගත් නැතුව සිතෙහි තැන්පත් බවක් ඇති කරගත් අය බුද්ධ කාලේ හිටියා. නමුත් ඒවට බුදුරජාණන් වහන්සේ සල්ලේක විහරණය කියලා වදාරලා නැහැ. ඒවට වදාරලා තියෙන්නේ ditta dhamma විහරණය නැත්නම් සාන්ත විහරණය කියලා. ඒ නිසා ditta dhamma විහරණයයි සාන්ත විහරණයයි සල්ලේක විහරණයයි කියන මේවා අතර තියෙන වෙනස්කම් අපි මනමින් පැහැදිලි කර ගන්න වෙනවා. අපට ditta dhamma විහරණය අවශ්‍යත් නැහැ. අපට සාන්ත විහරණය අවශ්‍යත් නැහැ. අපට අවශ්‍ය වෙන්නේ සල්ලේක විහරණය. එසේම පැහැදිලි කරන්නේ මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගත වී තිබෙන කරුණු මුල් කොටගෙනයි. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙන භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසන ලබනවා. ඒ තමයි යායිමා භන්ති අනේක විහිතා දිට්ඨියෝ ලෝකේ උප්පජ්ජන්ති. මහණනි මේ ස්වාමීනි මේ එක එක්කෙනාගේ අයගේ මේ සිත් සතන් වල විවිධ දෘෂ්ටි උපදිනවා. මෙතන ලෝකයේ ගුවන් මම හිතන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාවල මේ පෙන්වන්නේ. ඒකට උන්වහන්සේ පැහැදිලි කරව දාරනවා. අත්වාද පටිසංයුක්තාවා ලෝකවාද පටිසංයුක්තාවා. මෙන්න මේ අත්වාද පටිසංයුක්තාවා කියන්නේ කොහොමද? ලෝකවාද පටිසංයුක්තාවා කියලා කියන්නේ කොහොමද කියන එක තේරුම් අරගෙන අපි හාට යමු. ඔබ ධර්මදේශනාවන් කීපයක් ශ්‍රවණය කර කෙනෙක් නම් අප මේ ධර්මදේශනාවන් සඳහා උපයෝගී කරගන්න ලබන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ බව දන්නවා ඇති. තව කෙටියෙන් මතක් කරනවා නම් මිනිසෙකුගේ හෝ සතෙකුගේ ජීවිතයේදී අපිට මිනිසයි වැදගත් වෙන්නේ මෙතන. මෞකසෙන් බිහිවි ජීවිත අවසානයේ මේ යාම සම්මුති සත්‍යයක්. මේ මොහොතක් පාසා අපේ සිතෙහි අරමුණෙන් සිතින් කයින් වචනෙන් අපි ඉපදෙමින් මේ යනවා. ඒ ඉපදෙන මේ යාම සඳහා අපි අරමුණු ගන්න ලබන්නේ ඇසෙන් කනෙන් හෝ නාසෙන් දිවෙන් කයෙන්. ඊට අනුව ඒකට අපට රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප කියලා ඒ රූපේත වේදනා කරන ආකාරයේ වේදනා සංඥා සංකාර විඥාන වලින් පැහැදිලි කරනු ලබනවා. එතකොට මෙන්න මේ ජීවිතයේදී මනෝද්වාරයෙන් කටයුතු කළත් පංචද්වාරයෙන් කටයුතු කළත් කොහෙන් කටයුතු කළත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ලබනවා ඒක ස්කන්ධ පහක ඉපදීමේ නැරීමේ ක්‍රියාවලියක් කියලා. දැන් මේක වෙන ආත්මවාද වලින් යුක්තයි. අත්වාද පටිසංයුක්තාව අත්වාද පටිසංයුක්තාව කියලා කියන එකෙන් කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය ආත්මවාදයෙන් යුක්ත වෙන එක. මේ ආත්මවාදයෙන් යුක්ත වෙනකොට ඒකට අපි වොතක සඳහන් කරන ලබන්නේ මිස් විසියදෑරුම් මිත්‍යා දෘෂ්ටිය කියනවායි කියලා. ඒ විසියදෑරුම් මිත්‍යා දෘෂ්ටිය ඇත්තටම පෘථග්ජන කියන සමාජයේ ඇලිලා ගැලිලා යදිලා ඉන්නේ ඒක වුණත් දන්නේ නැහැ. අත්වාද කියන්නේ ආත්මවාදේ නැත්තම් තමා කොටගත් කියන එක. ඒ විසියදෑරුම් වෙන්නේ මෙහෙමයි. රූප කියන ස්කන්ධයක රූපේ මමයේ මම රූපේ රූපය තුළ මායත මාතුළු රූපය ඇත කියලා හතරක් කියනවා. වේදනා ස්කන්ධයක වේදනාව මමයේ මම වේදනාවේ වේදනාව තුළ මායත මාතුළු වේදනාව ඇත කියලා තව හතරක් කියනවා. එහෙම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයට හතර බැගින් තව හතරවරක් පහ 20යි. මේ තමයි ආත්මවාද පටිසංයුත්තය. මේක දසවස්තුක සම්මාදිට්ඨියේදී මිත්‍යා දෘෂ්ටිය නොවුනට ආර්ය සම්මාදිට්ඨියේදී මේක මිත්‍යා දෘෂ්ටියක්. ආත්ම දෘෂ්ටිය කියන එක. එතකොට මේ සමාජයේ බැසගෙන තිබෙන අත්වාද පරිසංයුක්තාව. තව ලෝකවාද කියලා එකකුත් තියෙනවා. ලෝකවාද කියන එක තියෙන අතර දරුම් ආකාරයකට. මේ ලෝකයේ සිදුවෙන යම් සිදුවීම් තියෙනවා. ඒවා අපි වර්ගීකරණයකට ලක් කරගන්න ලබනවා, බෙදීමකට ලක් කරගන්න ලබනවා, හොඳ හතරයි නරක හතරයි කියලා. ලාභ, සැප, ප්‍රශංසා, යසස, කැමැති. අලාභ, අයස, නිന്ദා, දුක, අකමැති. මෙසේ කැමැතිවීමත් අකමැතිවීමත් දෙකම දැඩිකුට ගැනීම තුළ දෙකම අල්ලා ගැනීම. ප්‍රියකිරීමත් අල්ලා ගැනීම, ප්‍රතික්ෂේප කිරීමත් අල්ලා ගැනීම. අන්න ඒක තමයි අටවැදෑරුම් ලෝකවාදය කියලා කියන්නේ. ඒකත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒකත් දෘෂ්ටියක්. ඒක නිවැරදි එකක් නෙවෙයි කියන එක. මේ පිළිබඳව මට හොඳ උදාහරණයක් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් තිලෝකර බුදු පියාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි කාලේ මේ අදතා දිනු තාක්ෂණය නොතිබුන නිසා උන්වහන්සේට මේ උපමාව ගන්න හැකියාවක් තිබිලා නැහැ. අපි අද තියෙන භාවිතා කරන ලබන තාක්ෂණයේ ඇසුරින් මේ පිළිබඳ උදාහරණයක් ගනිමු. ඔබ සවන් දෙන ඕන කෙනෙක් වශයෙන් මම හිතන්නේ ඔබගේ ගෙදර තියෙන විදුලි උපකරණ ක්‍රියා කරනවා ඇති. මේවායේදී අද තාක්ෂණයේ පවතින ළඟට යන්න ඕනේ නැතුව ඈත ඉඳලම දුරස්ත පාලකයකින් ක්‍රියාත්මක කරන්න. උදාහරණයක් වශයෙන් ගනිමුකෝ අපි රූපවාහිනී යන්ත්‍රය කියලා. අපි මෙහි ඉඳලා පුංචි පොත්තමක් ඔබපුවාම විවෘත වෙන්න, ශබ්දේ වැඩි වෙන්න, ශබ්දේ අඩු වෙන්න, channel මාරු වෙන්න, ක්‍රියා විරහිත වෙන්න කියන වචන නොකියවට මේ දේවල් එක කරනවා. ඒ මීට අදාළ යම්කිසි උපකරණයක් උපකරණය තුළ නැත්නම් යන්ත්‍රය තුළ සවිකොට තිබෙන නිසා එතකොට අපිට දුර ඉඳලා පාලනය කරන්න පුළුවන්. හොඳයි හිතන්න මේ දුරස්ත පාලකයන් කරන යෝජනා ටික කරන්න පුළුවන් ද ඇතුළත කැලල නැත්නම්? මෙහෙ තිබුණාට කරන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ දුරස්ත පාලකේ විවෘත වෙන්න, වැසෙන්න, ශබ්දේ වැඩි වෙන්න, අඩු වෙන්න කියලා කියන යෝජනා වගේ තමයි මේ ලෝකේ ජීවත් වෙනකොට සිදු වෙන්න තියෙන ලාභ අලාභ සැප දුක් නිඳාප සංසානම් වූ ධර්මතා ටික. ඒවා ඈත තියෙන්නේ අපි ළඟ නෙවෙයි. ළමා කාලයේ සිට අප විසින් කරගන්න දේවල් තමයි මේ එකින් එක අල්ලාගෙන අපිට කැමති පරිදි අපි ආයතනයක් හදාගන්නේ. ලාභය හොඳයි, අලාභය නරකයි, සැප හොඳයි, දුක නරකයි ආදී වශයෙන් ඒවට කැමති අකමැති. අන්න දැන් බාහිර ධර්මතාවයන් වෙනයි, අපි ළඟ මේ පිළිබඳව ඇති වෙන ඇල්ම වෙනයි. ඇල්ම තමයි අපි ළඟ ඇති කරගන්නා වූ යාන්ත්‍රික කොටස. ලෝක සිදුවීම තමයි දුරස්ත පාලකේ වගේ සිදුවෙන කාරණා ටික. මේ දුරස්ත පාලනයට අනුව යන්ත්‍රය විවෘත වෙනවා, වැසෙනවා වගේ අපිත් මේ සිදුවීමට අනුව ඊට පස්සේ ප්‍රතික්‍රියා දක්වන පිරිසක් බවට පත් වෙනවා. ලාභේදී අලාභේදී සැපතේදී දුකේදී නින්දාවේදී ප්‍රසංසාවේදී අසහායසි ප්‍රතික්‍රියා දක්වන අටන දරන වැළපෙන ජීවිතය නැති කරගන්න සිහි නැති වෙලා වැටෙන සහ විදවන පිරිසක් බවට පත් වෙනවා. දැන් දරුවෙක් උපදින්නට පෙරත් මේ ලෝකයේ ලෝක ධර්මතාවයන් තිබුණා. ඒ දරුවාගේ ළමා කාලෙදිත් මේ ලෝක ධර්මතාවයන් පවතිනවා. නමුත් තුරස්ත පාලක තිබුණාට ඔහුගේ ඇසලත කොටස නැති නිසා, ඔහු ඒක අල්ලාගෙන වෙන් කරගෙන නැති නිසා ඔහුට මේ පිළිවෙල කල්පනාවක් නැහැ. එනිසා තමයි ලාභේදී අනන් නැත්තේ, මරණය ගැන බියකුත් නැත්තේ, නිවන් ඕනෙත් නැත්තේ. ඒ වගේ මොන යම්ම කාරණයක් කෙනෙකුගේ මරණයක් සිදු වුණා කියලා තිනාවේ ඉන්න පුළුවන්. අර කම්පණය ඇතිවන්නේ නැහැ. එයින් අපට තේරෙන කාරණයක් තමයි යන්ත්‍රයක් තුළ දුරස්ත පාලකයෙන් වැඩ කරන උපකරණයක් හවි කරනවා වගේ අපේ සිතේ මේ බාහිර ලෝකයේ සිදුවෙන කාරණාවලට අනුව නැත වෙන මධ්‍යස්ථානයක් හදා ගන්නවයි කියන එක. රූකඩ කියන જાතියට කවදාවත් නටන්නට බැහැනේ. අනුත්ය නටවනට තමයි නටන්නේ. ඒකට තමයි රූකඩ සම්දර්ශනය කියලා කියන්නේ. මේ ධර්මයේ හොයාගෙන යනකොට තේරෙන දෙයක් තමයි මිනිස් වර්ගයාත් ඔක්කොම රූපද. බාහිර ලෝකෙ තියෙන සිදුවීම් වලට අනුව නැට වෙන. හේතුව ඊට අවශ්‍ය ප්‍රතික්‍රියා දක්වන මධ්‍යස්ථානයක් අපි ළඟ හදා තියෙන නිසා. ඒ හදාගෙන ලෝකයා කරන දේ තමයි තමන් ළඟ තියෙන මධ්‍යස්ථානය අයින් කරගන්න කල්පනා කරන්නේ. ලෝකෙ තියෙන ධර්මතාවයන් පාලනය කරන්න නවත්තන්න හදනවා. බණිනව නම් බණින එක නවත්තන්න, ගාන ගහනව නම් ගාන එක නවත්තන්න, එනම් පද කියනව නම් එනම් පද කියන එක නවත්තන්න. ඒ වගේ තමන්ට සාඩු සිදු වෙන කාරණා බාහිරෙන් නවත්තන්න හදනවා. මේක මුතන් යන භාවයේ. බුදුරජාණන් වහන්සේගේ යෝජනාවේ පවතින බාහිර ලෝක ධර්මතා එසේම පවතිවා. සුන්දරිය මරුවයි කියන චෝදනාව ඒ කායික නින්දාව නැමැති එක පාලකයක්. මේකදී ආනන්ද හාමුදුරුව ප්‍රතික්‍රියා දැක්වේ, ස්වාමීනි මෙතනින් ඉන්න බෑ, අපි වෙන තැනකට යමු. අන්න උන්වහන්සේ නින්දාවට අනුව නටන කෙනෙක් වුණා, පාලනය කෙනෙක්. බුදුරජාණන් වහන්සේ තත්ත්වය වෙනස් කරතු නිසා නින්දාව ලෝක සිදු වුණා. උන්වහන්සේ ළඟ ඇතුළ පාලකේ නැහැ, උන්වහන්සේ නිහඬයි. මේ තුලින් යෝජනා කරනු ලබන්නේ අපටත් මේ ලෝකේ සන්තෝෂෙන් ජීවත් වීමට නම් බාහිර ලෝකෙ තියෙන ධර්මතා පාලනය කිරීම නොව තමන් ළඟ හදාගත්තා වූ මේ දුර්වලකම ඉවත් කරගන්නේ කොහොමද? අනුන් කියන පදේට නටන්නේ නැති ස්වාධීනව ජීවත් වෙන විදිහක් ඇති කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව. මෙතෙන් තමයි බුදුරජාණන් වහන්සේගෙන් අර ස්වාමින් වහන්සේ අහන්නේ මේ විෂයාකාර මිත්‍යා දෘෂ්ටියත් අටාකාර දෘෂ්ටියත් කියන මේ දෘෂ්ටි ලෝකේ උපදිනවා. ආදිමවනකෝ බන්තේ බික්කුණෝ මනස්කරන්සෝ. ස්වාමිනේ මේ වික්ෂුන් වහන්සේලා කොහොම මෙනෙහි කරොත්ද මේ දෘෂ්ටීන්ගෙන් ප්‍රහාණය සිදු වෙන්නේ? මේ දෘෂ්ටීන්ගෙන් ප්‍රහාණය සිදු වෙන්නේ. ඒ වගේම ඒව මේ තාසානං දෘෂ්ටීනම් පටිනිස්සග්ගෝ හෝති. ඒවා දුරලීම සිදු වෙන්නේ. මෙන්න මේ බුදුරජාණන් වහන්සේගෙන් විමසාව දාලා ප්‍රශ්නෙට උන්වහන්සේ එක්වරම පිළිතුරු දෙන්නේ නැතිව ඒ පිළිතුර අගට තබා බුදුරජාණන් වහන්සේ අන්නර අපි කතා කරපු අර මේ මේ මේ විහරණයන් පිළිබඳ විස්තරයක් සපයා දෙනු ලබනවා. තානං කෝපනේතං චුන්ද විජ්ජතියං ඉදේ කච්චේ බික්ඛු. මහණ කිසියම් භික්ෂුවක් විවිච්ඡකාමේ විවිච්ඡ අක්කුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පඨමජ්ජානං උපසම්පජ්ජ විහෙරය්‍ය. මේ ධර්මය කියන කොටස භාවිතා කරන්නේ නැතුව කාමයන්ගෙන් සහ ව්‍යාපාදයන්ගෙන් වෙන්ව ධ්‍යාන නැත්තං තසින කියලා කතා කරන කිසියම් ආකාරයක අරමුණක් සිතට අරගෙන බාහිර අරමුණු එන්ට නොදී කටයුතු කිරීම තුළ කෙනෙකුට විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධානය කියන කොටසටපත් වෙන්න පුළුවන්. ඒකට උත්සාහ කරන්න අවශ්‍ය නැහැ. මේ පොතේ තියෙන නිසා මා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා තස්ස ඒව මස්ස සල්ලිය කියන විහරාමීති. ඔහුට අදිමානයක් ඇති වෙන්නට පුළුවන්ලු මම දැන් සංසිඳලා වාසය කරන්න කියන එක. කෙල්ස් කෙලස් සංසිඳීමින් වාසය කරමි කියලා යාට අදිමානයක් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. එතකොට එය බුදුන් වහන්සේ වදාළ ධර්මයෙන් පරිබාහිර මේ තත්වයන් සමාජයේ තිබුණේ ඇයි? උන්වහන්සේ පහළ වෙනකොට බුද්ධ කෝලහලයක් ලෝකේ. බොහෝ දෙනා බුදු වෙන්නට උත්සාහ කළා. අනාන්තරගත වුණා, සත්‍ය ගවේෂණය කළා. එතකොට ඔවුන්ට ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධය නොලැබුණාට, චතුස්සත්‍ය අවබෝධ නොලැබුණාට මේ සිතේ පවතින ශාන්ත භාවයන් පිළිබඳව හොයාගන්න ලැබිලා තිබුණා. එතකොට උන්වහන්සේ පැහැදිලි කරව දාරනවා. ඒ බඳු තත්ත්වයකට නකෝපනේ තං චුන්ද ආර්යස්ස විනේ සල්ලේක උච්චති. මේ ආර්ය විනේහි මේ ප්‍රථම ඥාණයෙන් උපදවා ගන්නා වූ තත්වයට සංසිඳීම කියලා කියන්නේ නැහැ. ditta dhamma sukha vihara ete ariyassa vinaye ucchati. ditta dhamma sukha vihara ඒකට කියන්නේ ඉහාත්ම වශයෙන් ලැබින්දින සුවය. ඒබඳු තත්වයකටපත් වුණාම රූප ශබ්ද ගන්ධ රස ආදී අරමුණු වෙන්නේ නැහැ. එන්නේ නැති නිසා ඒ අරමුණ සමග ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ. එහෙනම් අන්න ditta dhamma sukha vihara සංසිඳලා ඉත වගේ ඉන්න පුළුවන්. නමුත් තමන් කැළමෙන්ට අවශ්‍ය හේතුව නැත්නම් අර මා කතා කරපු ආකාරයෙන් බලනවා නම් දුරස්ත පාලකේට අනුව නැට වෙන කොටස ඔහු ළඟ යට වී පවතින්නේ නැති වී නැහැ. දෙවන කාරණේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරව දාරනවා. අර විතක්ක හැරුණ විට විචාර විතක්ක විචාර රහිත ဒုတိය ඥානය. තව ටිකක් දිනු පියවරක්. නකෝපනේ තං චුන්ද ආර්යස්ස විනේ සල්ලේක උච්චති. චුන්ද භික්ෂුන් වහන්සේ තමයි ප්‍රේමසලා තියෙන්නේ. ඒ ဒုတိය ඥානේ වාසය කළාට ඒකත් මේ සංසිධියෙන් වාසය කරනවා කියලා ආර්ය විනේ කියන්නේ. ඒකට කියන්නේ ශාන්ත විහරණය, මේ විතදම සුඛ විහරණය කියලා. මෙසේ තුති අධ්‍යානය සහ චතුත් අධ්‍යානය කියන දෙකේදීමත් වෙනුන ලබනවා. ඉදේකච්චේ බික්කු සුකස්සජ පහන දුක්කස්සජ පහන චතුත් අධ්‍යානං උපසම්පංච විහෙරෙය්‍ය. බුදුජානන් වහන්සේ පැහැදිලි කරලා දානවා. නකෝපනේතං චුන්ද අරියසරිණෙහි මේක උන් ඒ බඳු කෙනා කල්පනා කරනවා කියන්නේ දැන් මම සල්ලේක විහරණකින් ඉන්නේ සංසිඳරයි වාසය කරන්නේ කියලා. නෑ මේ හතරටම උන්වහන්සේ වදාරන්නේ අරියසරිණේ විච්ඡ ධම්ම සුඛ විහාරය කියලා. ඒ මොහොතේ හම් වෙන අරමුණෙහි යෙදিলা අරමුණ සමග එකතු වෙලා අනිත් වයින්ට නදී සුවසේ වාසය කරේ. එහි අනිත් අරමුණ වල හට ගන්නා දුක් නැති නිසා සංසිඳීමක් පවතිනවා. නමුත් ඒ සංසිඳීම යනු සල්ලේක නොවේ. යටපත් වීම. මෙන්න මේක තමයි තේරුම් ගන්න ඕනේ. එදත් ඒක අදත් ධර්මයේ තේරුම් ගන්න නැතුව යන අය කල්පනා කරන්න ඕන මේ කියන සාන්ත ස්වභාවයන් හමු වෙන්න පුළුවන් ඔබට. ඔබටත් ඔය අද සමාජයේ සමහර අය කියනවා වගේ සෝවාන් වෙලා රහත් වෙලා එහෙම කියලා කතා කරන ගිහි පැවිදි කවුරුත් ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම විග්‍රහ කරනකොට පැහැදිලි කරලා දානවා මේක නිර්වල භාවිතා කළොත් හත් අවුරුද්දේ දවස් 7ක් කියලා. නැත්තම් තවත් එහාට පැහැදිලි කරනවා 8 වෙනි භවක් උපදින්න නැතුව ආත්මහතකුත් යන්න පුළුවනි කියලා. මේ පුද්ගලයා භාවිතා කරන ආකාරයට. කෙසේ වෙතත් එහි තේරුම් ගන්න අවශ්‍ය දෙයක් තියෙනවා. ලදරුවෙක් නම් මේ ලෝභ දේශ මොහයන්ගෙන් වැඩි ලඩුයි. තරුණය නම් ඊට වඩා පොඩ්ඩක් වැඩි. මැදි වේ නම් ඊටත් වැඩි. මහලු වේ නම් ඊටත් වැඩි. යම්තාග්‍රට මේ ලෝභ දේශ මොහ මූලයන් නැත්තම් තණ්හා අනුසය යමෙක් බලවත් කරගත්තා නම් ඒ බලවත් කරගත්ත සියල්ල විදර්ශනා නුවණින් ඉවත් කරගෙන විනා එක දවසට තත්පර පහට මේකට පැමිණෙන්න පුළුවන් කියලා අපිට නම් පෙනෙන්නේ නැහැ. ඒත් සමාජයේ එහෙම ධර්මයේ භාවිතා කරන්නේ නැතුව මෙවන් තත්ත්වයට පත්තු වයි කියලා අප කියන කියලා පොත් ලියන ඇතැම්මයි සිටිනවා. එහෙම නැත්නම් ප්‍රකාශයන් කරන ඇතැම්මයි සිටිනවා. ඒ නිසා තමයි මට මේ සල්ලේක සූත්‍රයේ සඳහන් කරුණු ටික පැහැදිලි කරමින් මේක වෙන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරන්නට කල්පනා කළේ සහ ඒ සඳහා යොදාගත්තේ. ඊළඟට දෙවන පියවරට යන බුදුරජාණන් වහන්සේ. දෙවන පියවරදී උන්වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ අර වගේම. අර කතා කරපු කොටසට අපි කතා කරන රූපී කියලා. දැන් ඊට එහා කොට අපි දන්නවා අරූපී ධ්‍යාන හතරක් තියෙනවා. ආකාසානංච ආයතන, විඤ්ඤාණංච ආයතන, අකිඤ්චාඤ්ඤ ආයතන, නේව සංඥාන සංඥායතන. මෙන්න මේවායිදිත් ඒවට පත්‍ත්‍ච්ච කෙනෙකුටත් අර කියන විදිහට මේ ඒ උන්වහන්සේලාට නැත්තම් ඕන්ට ඇති වෙන්න පුළුවන් කර තියෙනවා තස්ස එව මෙ තස්ස සල්ලේ කියන විහාරාමේති මම දැන් සංසිඳලයි වාසය කරන්නේ කියලා ලස්සන වචනකුත් කියනවා අදිමානයක් මේ සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන අයට තියෙන සාමාන්‍ය මානයක් උන් දැන් මම සෝවාන් වෙලා රහත් වෙලා ආදි වශයෙන් අදිමානයකටපත් වෙනවා කියලා කියනවා නමුත් මේ අරූපී ධානවල ලබා ගන්නා වූ විහරණෙත සුඛේත උන්වහන්සේ වදාරන්නේ සන්තායේතේ විහෙරය යස්ස විනේ උච්චති ආර්ය විනේහි එකට කියන්නේ ශාන්ත විහෙරණය. දැන් මේ විච්ඡ ධම්ම විහෙරණයත් ශාන්ත විහෙරණයත් කියන දෙක බුද්ධ කාලයට පෙර තිබුණා. බහුතර සමාජීව අනුගමනය කළා. භික්ෂුන් වහන්සේලා අතරට පැමුණහමත් එබඳු දේවල් කරලා ආපුවා. එබඳු තත්ත්වයට පත් වෙලා ඉන්නේ ඇති. නැත්තම් ධර්මයේ නොතේරෙන අයට ඒ ක්‍රමයන් අනුගමනය කරන්නයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරන්නත් ඇති. නමුත් උන්වහන්සේ වදාරනවා ඒකකින්වත් අදිමානයක් ඇති වෙනව නැහුණාම එබඳු තත්ත්වයන්හිදී ඔවුන්ට මේ සංසිඳීම කියන එක සල්ලේක කියන තත්ත්වයට පත්වීමක් සිදු නොවන බව. මේ පිළිබඳව පැහැදිලි කරපු තවත් ගාථාවක් තියෙනවා අසංතනිකාය බික්ඛුනි වග්ගයේහි. ඔය චාලා උපචාලා සිසුපචාලා ආදි වශයෙන් භික්ෂුණීන් වහන්සේලා යම් යම් පිළිතුරු සපයා දීලා තිනවා මාරයට කියලා කියන්නේ. ඒක ගාථාවක මෙන්න මෙහෙම තියෙන්නේ. යේච රූපූපදා සත්තා යේච අරූපච්ඡායිනෝ. නිරෝධං අප්පජානන්තෝ ආගන්තාරෝපුණබ්බවං. බලන්න මේ කාරණාව තේරුම් ගන්න උත්සාහ කරන්න. යම්කිසි රූපී ධානයක් උපදවාගත් සත්වයෙක් ඇද්ද? අරූපී ධානයක් උපදවාගත් කෙනෙක් ඇද්ද? ඒ ධානයන්ගෙන් උන් කාලක්‍රියා කළ මේ රූපී අරූපී තන්පම් බඹසලවල උපත ලැබයිද? ඔවුන් නිරෝධයටපත් වෙලා නැහැ. සල්ලේකයටපත් වෙලා නැහැ. නිරෝධං අප්පජානන්තෝ. ඒ උන් ධර්පිටපත් උනේ නැති නිසා ඒ ධාන කුසලයේ ශක්තිය යම් දවසක නිමා වුණාම ආගන්තාරෝ පුනබ්බවං නැවත පුනර්භවයේ තේනවා. හේතුව අවිද්‍යාව දුරු නොකළ බැවින්. එනිසා අපි කල්පනා කරන්න උන කරුණක් තිබෙනවා. කවුරු හරි කිව්වට යමක් කරන එක නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේ පුරා 45 වසරක් ධර්ම දේශනා කළා. මානම් දකින්නේ ඔය සමාජයක් හැදීමට ධර්ම දේශනා කළා කියන වචනේ ප්‍රතික්ෂේප කරන්නේ මම. නමුත් මානම් දකින්නේ අනිවාර්යෙන් මේ දේශනාවල මෙන්න මේ සල්ලේකේන විහෙරාමේ සංසිඳීමෙන් වාසය කරන්න පුළුවන් ආකාරය පිළිබඳව නැත්නම් තණ්හක්කේ සුඛයට ළඟා වෙන්න පුළුවන් ආකාරය පිළිබඳව මයි ධර්ම දේශනා කරලා තියෙන්නේ. ඒ ධර්ම දේශනා උන්වහන්සේට එක විදියක් තිබිලා නැහැ. යම් ක්‍රමයකටද යමක් අහන්නේ ඒ අයට ගැළපෙන ආකාරයෙන් ධර්ම දේශනා කරනවා. නමුත් අන්තිමට එන්නේ එක ධර්මයකට. ඒක භාවිතා කරන ක්‍රමෝපායන් විවිධ වශයෙන් තියෙනවා. සලායතන වර්ගය එක විදිහකට, කන්දක වර්ගය තව විදිහකට. ඒ විදිහට මේ වර්ගයන්ගේ පවතින එක එක සූත්‍රවල තියෙන උපමාවන්ට අනුගත කළ තව විදිහකට. නමුත් තේරුම් ගත්තම අර කොණ්ඩේ තියෙන කෙනාට හැම පැත්තකම බඳින්න පුළුවන් කිය වගේ මේ තත්ත්වයන් තේරුම් ගත්ත බුදුරජාණන් වහන්සේ ඒක ඒ පුද්ගලයාගේ ගති ලක්ෂණවල, චරිත ලක්ෂණවලට ඔහුගේ දැනුමේ ආකාරයන්ට අනුව පැහැදිලි කරලා තිබෙනවා. අපි කල්පනා කරන්න අවශ්‍ය නැහැ මේ සියලුම දේශනා ඉගෙනගෙන මේ தත්ත්වයට පත් වෙන්න ඕනේ කියලා. එක දේශනාවක් තුලත් ඒක තියෙන්න පුළුවන්. නමුත් අපට විශ්වාසයක් ඇති වෙන්න අවශ්‍යයි. මේ බුදුරජාණන් වහන්සේ මේ අවබෝධය ලබා ගත්තේ තමා වෙනුවෙන්මද? එහෙම නැත්නම් ලෝකයා ඒ යුගයේ උපදින ලෝකයා වෙනුවෙන්ද? බහුජන හිතාය බහුජන සුඛාය කියන අර්ථය කුමක්ද? අපට මේ දේ තනියම හොයාගන්න බැරි බැවින් නේද උන්වහන්සේ හොයා දෙන්නේ? මිනිසාට සැනසීම අවශ්‍ය නම් බාහිර කාරණා තුළ සැනසීම හොයන වෙනුවට මේ කරුණින් මේ දුක්වලට හේතු තේරුම් අරගෙන සැනසෙන්න අවශ්‍ය වෙන්නේ මියගිය මිනිසා හෝ උපදින්න ඉන්න මිනිසා හෝ නොව ජීවත් වෙන මිනිසා කියන බව තේරුම් ගන්න පුළුවන් නම් ප්‍රශ්න ඇති කරගන්නේ ප්‍රශ්න විශ්ව විඳවන්නේ ජීවත් වෙන මිනිසා කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒ මිනිසාට රැකියාවෙන් ධනෙන් නිල නිවාසවලින් යාන වාහනවලින් ඒ වගේ නැත්නම් වෛද්‍ය ප්‍රතිකාරවලින් යම් සහනයක් ලබා ගත හැකි නම් ඒ සියල්ල බුද්ධ දේශනාවට අනුව 16 එකකට පුංචි කර පෙන්වන බවත් ධර්මයේ සරණින් අර විසඳාගත නොහැකි ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය මහා ශක්තියක් මහා හැකියාවක් ලබා දෙන බවත් ඔබට ධර්මස්වණයේ ප්‍රතිඵලයක් වශයෙන් තේරුම් ගන්න පුළුවන් වේවි. අනේ තේරුම් ගත්තම තමයි අපට මේ ditta dhamma sukha විහරණය සහ ශාන්ත විහරණය කියන දෙක බුදු සසුනේ පරිබාහිර ශාසනවල ප්‍රවා තිබුණ බුදුන් වහන්සේගේ නිර්දේශය අනුව ගත්තාල ඒවා ශාන්ත විහරණයක් නෙමෙයි ඒවා තුළ ඇති වෙන්නේ කිසියම් ආකාරයක අධිමානයක් කියන එක. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ඒ සඳහා යෝජනා කරලා තියෙන්නේ කුමක්ද? අපේ කාලේ වැය වෙන්නට ඕන, ඉතිරි කාලේ අපි ගන්නට ඕන, අනේ කාරණේ පැහැදිලි කර ගන්නටයි. යයිම චුන්ද අනේක හිත අධිත්‍ය ලෝක උපජ්ජන්ති අත්වාද පටසංගුප්තාවා ලෝකවාද පටසංගුප්තාවා. අර චුන්ද කියපු කතාවම බුදුරජාණන් වහන්සේ ආපහු කරනවා. චුන්ද යම් යම් ආකාරයකට මේ ස්කන්ධ ලෝකයේ තුල දෘෂ්ටින් හට ගන්න පුළුවන්. ආත්මවාදී හේතු කොටගෙන සහ ලෝකවාදී හේතු කොටගෙන. යලිත් මතක් කරගන්න ආත්මවාදී විශ්වදෑරුම් ලෝකවාදී අටවදෑරුම්. ලාභලාභ සප්තදාත සංසාර කියන එක ලෝකවාදී වශයෙන් උත් ස්කන්ධ පංචකයන් රූපස්කන්ධයෙන් සිට සංඥා වේදනා ස්කන්ධය දක්වා සංකාර ස්කන්ධය දක්වා විඥාන ස්කන්ධය දක්වා එක ස්කන්ධයකට හතර බැගින් රූපේ මමයේ වේදනා රූපේ මමයේ මම රූපේ රූපේ තුල මායත මාතුල රූපයත් ආදි වශයෙන් මේ විෂයාකාර මිත්‍යා දෘෂ්ටියකට බැඳෙන පුද්ගලයා පොහුදුන් පුද්ගලයා බවත් ඒක තමයි අනේක විද දෘෂ්ටි කියලා තියෙන්නේ. එහෙම උපදිනවායි කියලා ඒ වගේම ඉදි පැහැදිලි කරව දාරනවා. ඒ දෘෂ්ටි උපදිනවා. යම් පංචස්කන්ධයක දෘෂ්ටි උපදිද්ද යම් පංචස්කන්ධයක දෘෂ්ටි ලැබසිතිද්ද යම් තැනකදී දෘෂ්ටි හැසිරෙද්ද ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණ ධර්මයේ උපයෝගිතාවය භාවිතයට ගන්න බැරි වීමේ ප්‍රතිඵලය කියන එක තේරුම් ගන්න වෙනවා. එනිසා උන්වහන්සේ මේ සල්ලේක සූත්‍රයේදී අර විතදම්ම සුඛ විහරණය වෙනකොට සාන්ත විහරණය වෙනකොට සල්ලේකය ඉවත් සංසිඳීම සිදු කරගන්න පුළුවන් කොහොමද කියන එක මනුවින් පැහැදිලි කරලා තියෙනවා. තම් නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති එවමෙතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සන්තෝ එවමෙතාසං දිට්ඨීනම් පහානං හෝති එවමෙතානම් දිට්ඨීනම් පටිනිස්සග්ගෝ හෝති. මෙන්න මේ කොටස අපි තේරුම් ගන්න වෙනවා. චන්දේනි ආත්මවාදයෙන් යුක්ත වූත් ලෝකවාදයෙන් යුක්ත වූත් යම් යම් නොයෙක් දෘෂ්ටීන් මේ ලෝකයන්හි උපදිනු ලබනවා. ඒ උපදින දෘෂ්ටීන් කොහෙද එනවා කියලා උන්වහන්සේ වදාරන්නේ යම් පංචස්කන්ධයක දෘෂ්ටිහු උපදින්ද යම් පංචස්කන්ධයක මේ දෘෂ්ටිහු ලැබසිතින්ද යම් පංචස්කන්ධයක මේ දෘෂ්ටිහු හැසිරෙද්ද අන්න මේ දෘෂ්ටි තියෙන්නේ ලෝකෙ කොහෙවත් හරි ශරීරය ඇති මාංශවල හරි ඇටකොට්ටේට හරි කැවිල හරි නෙවෙයි පංචස්කන්ධය. පංචස්කන්ධය මතක තියාගන්න පංචස්කන්ධය ශරීරය නෙවෙයි. බොහෝ පෙර යුගවලදී තමයි අපේ ඔය සිංහල වේද මහත්තුරු යම් යම් තෝත්‍ර කරනකොට මන්ත්‍ර අන්තර ගායනාවලදී පංචස්කන්ධය කියලා ශරීරයට කිව්වේ. ධර්මයේ තේරුම් ගන්න යනකොට පංචස්කන්ධය යනු ශරීරයක් නොව ශරීරයෙන් පරිබාහිරවත් රූපී අරූපී බව දළුවේ ඉන්න අය ඕපාදික ප්‍රතිසංවිලාභීන්ටත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකේ පවතිනවා. අපගේ ශරීරය නඩත්තු කරන්නට අපගේ ශරීරය මියානුවට යලි කොටස් උපදවමින් මේ දිගින් දිගට ගෙන යන්නට අප ළඟ නිරන්තරයෙන් උපදින මරණ චිත්තජෛසික සමූහයේ විග්‍රහයයි පංචස්කන්ධය. එකක් ගත්තොත් ඒ එක තුළ සිදුවෙන ක්‍රියාකලාපය තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ හතරෙන් පැහැදිලි කරනු ලබන්නේ. එhmenan අපට තේරුම් ගන්න පුළුවන් කරුණක් තියෙන්න වෙනවා. අපිට මේ සසර දුකින් මිදීමට අවශ්‍ය වෙනවා. අප මේ ධර්මස්වරණයෙන් පංචස්කන්ධයේ කුමක්ද පංචස්කන්ධී ඉදීම ලැබීම කුමක්ද කියන එක අවබෝධ කර ගන්න වෙනවා. ඒකට එන්නේ නැතුව අපි පංචශීල රකිමින් හෝ අටශීල රකිමින් හෝ අනිකුත් වන්දනා මාන කරමින් හෝ දානශීල භාවනා කරමින් හෝ පිරිත් කියමින් හෝ හිටියම ඒවට විපාක තියෙන්න පුළුවනි. නමුත් ඒවා යෙදී සිටියයි කියලා දුක්ඛ නිරෝධය සිදුවන්නේ නැහැ. මොනවා මොනවා හරි කලයි කියලා එහෙම සිදුවෙන්නේ නැහැ. දැන් අපි කියමුකෝ කෙනෙක් විභාගයට යන්න ඉන්නවායි කියලා. ඔහුට තමන්ට අදාළ විශේෂ නිර්දේශය තියෙනවා. විෂය නිර්දේශය කියුවොත් සහ ඉගෙන ගත්තොත් ඔහුට ඒක ලියන්න පුළුවන්. ਉਹ විෂය නිර්දේශර අදාළ පොත කියවන්නේ නැතුව විශාල පොත් සංඛ්‍යාවක් කියන වෙන වෙන ජාති. අදාළ නැති. එතකොට ඔහුට විභාගේ පාස් වෙන්න පුළුවන් වෙයිද? විෂයට අදාළ නැති පොත්පත් කියුවයි කියලා විෂයට අදාළ පිළිතුරු ලියන්න බෑ වගේ නිවන් මාර්ගට අදාළ ක්‍රියාකාරකම මනවින් තේරුම් ගන්න නැතුව වෙනත් පුණ්‍ය ක්‍රියායයි සඳහන් ක්‍රියාදාමන්හි ආත්ම දෘෂ්ටිය තුළ යෙදී සිටි පමණින් ආත්මතුස්තිය තුළට අහුවී යෙදී සිටි ප්‍රමණින් එයින් අපට මේ සැනසීම බලාපොරොත්තු වෙනවායි කියලා හිතනවා නම් ඒක විශාල මුලාවක් ඒක මිරිඟුවක් කියන එක තේරුම් ගන්න. මේ සමාජයේ දිහා බැලුවම අපිට පේන්නේ බොහෝ දෙනා විශේෂ පොයේ දවස් අලලාගෙන නැත්නම් අනිකුත් පින්කම් දවස් අලලාගෙන බොහෝ පින්කම් කරන බව සහ එයින් නිවන් පතන බව. මේ නිවන් කියන එක කියනක ප්‍රාර්ථනාවෙන් ලබන්න පුළුවන් කියලා රක්කුන් වහන්සේ වදාරන්නේ. ඒක තැනක වදාරනවා පිරි දෙගොඩ තලා යන අචිරවති නදීහි මෙතර සිටින්නෙකු. පින්වත් එතර මෙවා වෙත එන්නයි කියලා කොතරම් අඬගහක් කිව්වද ඒක සිදුවෙනවද කියලා අහන භික්ෂුන් වහන්සේලාගේ. නැත්නම් ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා. එතර තියෙනවා එතර නම් ඒක මෙතර මෙතරට එන්නයි කියලා අඬගහ කියනවා. නෑ. ඔහු කරන්න ඕන පවුරක් සදාගෙන ඉතර වෙන එක. අන්න ඒ වගේ අපි මේ අවශ්‍ය ධර්මතාවයේ මනෝන් තේරුම් අරගෙන ප්‍රායෝගිකව ක්‍රියාකාරකමක යෙදෙනු විනා එසේ නොයේදී ආයාචන කළ පමණින් ප්‍රාර්ථනා කළ පමණින් සිදු වෙන දෙයක් නෙවෙයි. ඔකට තව උදාහරණයක්ත් තියෙනවා මජ්ක්‍ධිම නිකාය සූත්‍රවල. මම ඒක සිංහලෙන් කියන්නම්. කිසියම් කිකිලියක් විතර 10ක් 12ක් දානවා. දාලා පැත්තකින් තියලා අනේ මට මේ පිටතර වලින් හොඳ ලස්සන කුකුල් පැට උපදිත්වා කියලා ප්‍රාර්ථනා කර කර ඉන්නවා. මේක සිදු වෙන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. ස්වාමීන් වහන්සේ වෙන්න බෑ. ඇයි කියලා අහනවා. ඒකින් පැටව බිහි වෙන්න අවශ්‍ය ක්‍රියාකාරකම කිකිලිය කරේ නෑනේ. කිකිලිය විතර දැම්මට පැටව බිහි වෙන්න නම් රකින්න ඕන හේවත් උණුසුම සපයන්න ඕන දින 21ක් තුල. උණුසුම සපයන්න නැතුව පැත්තකට වෙලා හිටපුවම විතර නරක් වෙනවා. ඒක හරි ලස්සන උදාහරණයක් ඒක. එනිසා අපි මූලික ප්‍රියාකාරකමයේ දෙන්නේ නැතුව පැත්තකට වෙලා හිටියට ඒක තමයි ආයතනයේ හෝ ප්‍රාර්ථනය කියලා කියන්නේ. කිකිලිගේ විතර පැට විතර වලින් යහපත් පැටවුන් උපදින්නේ නැහැ වගේ අපේ මේ අරමුණ සපරා ගන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඒ නිසාම තමයි අපි මෙතන අවධාරණය කරන්නේ බුදුජානන් වහන්සේ වදාළ දුකින් මිදීම සඳහා භාවිතා කළ හැකි ධර්මයක අවශ්‍යතාවය. ඒ ධර්මයේ ප්‍රායෝගිකව ක්‍රියාකරවීම තුළ තමයි ඒක සිදු වෙන්නේ. එහෙම ක්‍රියාකරවීමකින් තොරව දවසකින් දෙකකින් සනිකව මෙහෙම කියලා රටතරට ප්‍රකාශයක් කළාට අපිට ඒක පැහැදිලි කරගන්න පුළුවන් කමක් නැහැ. එනිසායි අපිට මේ කරුණ වඩාත් මෙසේ පැහැදිලි කරන්නට අවශ්‍ය කරුණ පැහැදිලි කිරීම කරන්න සිදුවී පවතින්නේ. දැන් උන්වහන්සේ එතන වදාරනවා මේ දෘෂ්ටි läග සිටින්නේ කොහෙද? යම් පංචස්කන්ධයක මේ දෘෂ්ටි läග සිටින්ද? යම් තැනක මේ දෘෂ්ටි හැසිරෙද්ද? යම් පංචස්කන්ධයක මේ දෘෂ්ටි උපදින්ද? බලන්න දෘෂ්ටි වලමයි උපදින්නේ, läග සිටින්නේ, හැසිරෙන්නේ. යම්නම් පංචස්කන්ධයන්නේ. දැන් ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. රූපය මමය. මම රූපය, රූපය තුළ මායත. වේදනාව මමය. මම වේදනාවය. වේදනාව තුළ මායත, මා තුළ වේදනාව ඇත. ඒ විදිහට ගත්තාම ඒ ස්කන්ධයන් තුළ නේද ඒ දෘෂ්ටිය läග සිටින්නේ. මම කියන දෘෂ්ටිය. අන්න අත්වාද පටිසංයුත්තාව කියන්නේ ඒකයි. ඒ වගේම බාහිර ලෝකේ යමක් සිදු වෙනවායි කියලා හිතන්න. අටලෝධහමටයි තියි. මටයි මේක සිද්ධ වුනේ. ලාභේ මම කොට ගන්නවා. ඇලෙනවා. අලාභේ මම කොට ගන්නවා. ප්‍රතික්ෂේප කරනවා. නින්දාව මම කොට ගන්නවා. ප්‍රතික්ෂේප කරනවා. ප්‍රශංසාව මම කොට ගන්නවා. ඇලෙනවා. මේකට කියන්නේ අනුරුජ්ජති පටිවිරුද්ධති කියලා. ප්‍රතිවිරුද්ධ වෙනවා කියන එක තමයි ගැටෙනවා කියලා කියන්නේ. අනුරුජ්ජති කියලා කියන්නේ ඇලෙනවායි කියන්නේ. එහෙම වුණහම බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ ඇලෙන ගැටෙන පුද්ගලයාට කවදාවත් ජාති මරණවල ජරා මරණවලින් මිදෙන්න පුළුවන් කමක් නැහැයි කියලා. ඒක ලෝක ධර්ම සූත්‍රයේ සඳහන් කරුණක් මින් පෙර ඔබ මං හිතන්නේ අසා ඇති. එහෙමනම් අපට මෙතන කුමක්ද භාවිතා කළ හැක්කේ මේ කරුණ නැත්තම් මේ අත්වාද සහ ලෝකවාදයන්ගෙන් මිදීම සඳහා බුදුන් වහන්සේ වදාගෙන විමසන්නේ කොහොම බැලුවද මේකෙන් මිදෙන්නේ? බුදුන් වහන්සේ වදාරනවා කුමක්ද වදාරන්නේ? තං නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සන්තෝ. ඒ මම නොවේ. මම එකට ගැති නැහැ. මම එහි නැහැ. මගේ යස ඉසුරු ඒක තුල පවතින්නේ නැහැ. මෙසේ tattu pariddin විදසන්නුවනින් දකින්නහුට මෙසේ මේ දෘෂ්ටින් ප්‍රහාණය වෙයි, මෙසේ මේ දෘෂ්ටින්ගේ දුරලීම සිදු වෙයි කියලා ආදාරනවා. දැන් නර අපිට මේ වචන පැහැදිලි කරගන්න වෙනවා. තෙලමාන් එන් මග මම එහි නොගැති, මම එහි නොයෙමි, ඒ ඉසුරු මගේ ඉසුරු එකතුල නොපවතිමි. දැන් මේක පාලියෙන් ගත්තාම තං මේතං මම මේසහමස්මින් නමේසවත්තා එහෙම බලනවා නම් යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සන්තෝ ඇති හැටියෙන් මනාකොට නොනින් දකින්නයි කියලායි පෙන්වලා තියෙන්නේ. දැන් මේකෙන් කියන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. මේම වචනයකින් මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය කියලා කියමින් ඉන්නවා නොවේ. මොකද ළමා කාලයේ මේ ලෝක ධර්මතාවයන්ට ඇලෙද්දී එකකටවත් ඒක මම, ඒක මගේ, ඒක මගේ ආත්මය කියලා වටිනාකමක් දුන්නහැරුණාම වචනින් කී කියා ගත්තේ නැහැ. වචනින් කී කියා ගත්තේ නැති වුණාට ඒක වෙන්නේ කොහොමද? අන්න එතන තමයි අපිට බුදුරජාණන් වහන්සේ එලිකලා වූ ධර්ම සොයා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. මෙතන පවතිනවා සංකල්ප දෙකක්. ඒකට පාලියෙන් නම් කියන්නේ නিত্য සුඛ ආත්ම සංකල්පය, අනිත්‍ය දුක්ඛ අනාත්ම සංකල්පය කියලා. එතකොට බුදුවරු ලෝකෙට පහළ වෙලා තේරුම් ගත්ත ධර්මයේ ගැඹුරම රහස හොයන ගියොත් අපට මේ සත්‍ය අසත්‍ය නැවත උපදිමින් මැරිමින් ජාති ජරා ව්‍යාධි ශෝක මරණවල වෙලෙමින් යන්නේ කුමක් තුල කියලාද පෙන්වන්නේ? නিত্য සුඛ ආත්ම සංකල්පය තුල බුදුවරුන්ට තමයි සංස්කාරයන් අනිදුක්ඛ අනාත්ම වශයෙන් පෙනෙන්නේ. පුතග්ජන සත්‍යයකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි, ඌට විරුද්ධ පක්ෂය අරගෙන මේකේ තමයි සැප තියෙන්නේ. එනිසා මේක නিত্য දෙයක්, මේක සුඛ දෙයක්, මේක ආත්ම දෙයක්. මේකට මම වචන දෙකක් එකතු කරලා තියෙනවා ලස්සනට. නিত্য යනු මම, සුඛ යනු මගේ, ආත්ම යනු මගේ ආත්මයයි. අපි සිංහලෙන් වචන දෙක තුන දාලා තියෙන විදිහ තේරුම් ගන්න නিত্য සුඛ ආත්ම කියන පාලි වචන වල අර්ථයට ගන්න මම මගේ මගේ ආත්මය කියන එක. තමන් ජීවත් වෙන්නේ මොන ශේත්‍රයේද? ඒ උසස් විය හැකි, පහත් විය හැකි, වැටුප් අඩු විය හැකි, වැටුප් වැඩි විය හැකි, ඒ වගේම ප්‍රභු විය හැකි, ප්‍රභු නොවිය හැකි. ඒ කොහොම පැත්තකට ගත්තත් මෙන්න මේ සිද්ධීන් අලලාගෙන මේ සිදුවීම් අරලාගෙන ඒ අර්ථවාදයක් බවට පත් කරගන්න එක සමාජයේ සිදු කරනු ලබනවා. මේකට ලස්සන වචනයක් තිබෙනවා. ඒක කියන්නේ අහංකාරය කියලා. ඔබ සිංහල සමාජයේ අහංකාරය කියලා කියන ටිකක් ආඩම්බර කියන අර්ථයෙන් දුප්පත් පුද්ගලයෙක් හොඳින් ඇඳපැඳගෙන යනවා නම් Tamanට නොගැලපෙන මට්ටමක් කියලා hina වෙන්න පුළුවන්. ඒ වගේ Tamanගේ තරමට නෙමෙයි කියලා එහෙම අපි සිංහලට මේක ආඩම්බරකමට පාවිච්චි කරන ලබනවා. නමුත් මේක පාලි වචනයක් එහෙමම. අහංකාරය. අහං කියන්නේ පාලි භාෂාවෙන් මම කියන එක. කාර්යය කියන්නේ කර ගැනීම. එතකොට මම කර ගැනීමයි අහංකාරය. අස්තුතවත් පුතග්ජනයා කියන කෙනා තමන්ට තියෙන ඕනෑම ලොකු කුඩා වටිනාන වටිනා දක්ෂ දුර්වල ආදී කොට ඇති විවිධ ભેද යන්නට තේදින්නේ අහංකාරය ඇති කරගනු ලබනවා. ධනවතා ධනෙන් අහංකාර වෙයි. දුප්පතා දුප්පත්කමෙන් අහංකාර වෙයි. රූපමත්තා රූපෙන් අහංකාර වෙයි. විරූපී පුද්ගලයා විරූපී බවෙන් අහංකාර වෙයි. මත්මාංශ ආහාරයට ගන්නා ගැනීමෙන් අහංකාර වෙයි. නොගන්නා නොගැනීමෙන් අහංකාර වෙයි. මත්යන් බොන්නා බීමෙන් අහංකාර වෙනවා. නොගන්නා නොබීමෙන් අහංකාර වෙනවා. අන්න එහෙමයි මේක වෙන්නේ. මම බොන්නේ. අපි විවට වරදක් කරන්නේ. අපි ආල්නස්සෙක්වත් කන්නේ. ඔය ආදි වශයෙන් අන්න එකයි. යමක් ඒක හොඳ නරක කියලා ભેදයක් නැහැ. පින්පව් කියලා ભેදයක්වත් නැහැ ඒකට. මෙබඳු මේ දේවල් තමා බවට පත් කරගන්නවා. එතන තමා කියන්නේ ශරීරය නෙමෙයි. ඒ තමන් අල්ලාගත්ත දේ තමා. මෙන්න මේක තමයි මේ සමාජයට හොයාගන්න බැරි වුණ කාරණේ. තමා යනු නවතා ගැනීමෙන් ඇති කරගත්ත කේන්ද්‍රස්ථානයක්. චිත්‍රපටයක රූපරාම වේගෙන් යනවා වගේ ස්කන්ධ පහෙන් පහට නවතා ගැති නෝ නැති නෝගි නවතා ගත හැකි නොහැකි වෙන පරිදි වේගෙන් යනවා. නමුත් අපි ඒක අපිට කැමති පරිදි නවතන්ට උත්සාහ කරනවා. ඒකට තමයි අල්ලා ගැනීම කියලා කියන්නේ. ඒකට තමයි නিত্য කියලා කියන්නේ. නিত্য නම් පස්සේ නෙමෙයි සුඛ, පස්සේ නෙමෙයි ආත්ම. මෙව වරද සමස්ත සමාජයේ විසින්ම පුද්ගල ජන භාවයේදී කරනු ලබනවා. ඒ වරදට අහු වෙලා ඉන්පසු උන් ඒ අසහනයෙන් මිදීම සඳහා පිළියම් හොයන ලබනවා. අවාසනාවකට ඒ පිළියම් හොයන මාවත වැරදි දෙවින් හොයන කාටවත් හම්බ වෙන්නේ නැහැ. ලෞකික සමාජය තුළ උන් ඊට පස්සේ අර බාහිර සම්පත් හොයාගෙන මේක හොයලා බලනවා. ඉන්ද්‍රිය දුර්වලවි වයෝවෘද්ධ භාවයට පත් වෙනකොට විඳුක සැපත් විතරයි. දැන් ඉතින් පශ්චාත්තාපය අරන විට විකල්පයක් නැහැ. ධර්මයෙන් භාවිතා නොකළ අය අනාන්තරගත වෙලා අර විතදම්ම සුඛ විහරණේ හෝ සාන්ත විහරණේ ලබා ගන්නවා. වුන්ම දන්නේ වුන් අහු වෙලා ඉන්නේ එතන අහංකාර වෙලා ඉන්නේ. අපි ඒකට අහංකාරය කියන්නේ නැති වුණාට මම දැන් මෙහෙම වෙලා කියලා අහංකාරය. මම ධානලාභියෙක් කියලා නෙමෙයි වුන් හිතන්නේ. මම සාන්ත විහරණේ. නැත්නම් මම රහතන් වහන්සේ කෙනෙක් කියලා. සත්‍ය අවබෝධ කරගත් කෙනෙක්. නමුත් ඔවුන් තේන් චුතව කලක් ගතකොට අපහු එන්න සිදු වෙන්නේ ඒ අහුන බව ඔවුන්ම දන්නේ නැති නිසා. ඒ ලොකු දෙයකට අහුනහම ඒ බව දන්නේ නැහැ බුදුරෙක් වෙන කෙනෙක් තමයි කියලා දෙන්න වෙන්නේ. මේ පුංචි දෙයක අහුවෙලා ඉන්න එකක් දන්නේ නැහනේ. නමුත් පුංචි දෙයක අහුවෙලා ඉන්න තැනින් අපිට මේක තේරුම් ගන්න පුළුවන් නම් ඊට වඩා ලොකු මොනෑම්ම දෙයකට හෝ හසු නොවි ගමන් කළ හැකි මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ පුංචිම දෙයක් මොකක්ද ඒක? රූපය, ශබ්දය, ගන්ධය, රසය, ලාභය, අලාභය ආදී දේවල්. ඒවා නිරන්තරයෙන් පෙරලෙන ස්වභාවයක්. ඇති වෙන නැති වෙන ස්වභාවයක්. ඒවට ප්‍රිය කළා නොකළා කියලා ඊළඟ අවස්ථාවට එන එක නවත්තන්න බෑ. එහෙනම් අපට කරන්න පුළුවන් දේ කුමක්ද? අන්න මම අර කියපු කාරණේ තියෙන. දුරස්ථ පාලකය වෙනයි. දුරස්ත පාලකේ තමයි ලාභය අලාභය සැප දුක් නින්දා අපසංසය අසයස කියන කාරණා. බොත්තන් අට. දැන් මේවා යෙදෙනකොට අර රූපවාහිනී යන්ත්‍රයේ ඇතුළත කොටසින් මේ කියන ආකාරයට channel මාරු වෙනවා නැත්නම් ශබ්ද අඩු වැඩි වෙනවා වගේ අපි බාහිර සිදුවීම් අල්ලාගෙන ප්‍රතික්‍රියා දක්වන්න පටන් ගන්නවා. රඟ පාන්න පටන් ගන්නවා. අඬනවා, දොඩනවා, වැළපෙනවා, ගහ ගන්නවා, මරා ගන්නවා. සිහි නැති වෙලා වැටෙනවා, රෝගී වෙලා වැටෙනවා. කුමක් නිසාද? බාහිර සිදුවීමට අදාළ පාලන මධ්‍යස්ථානයක් අපේ සිතේ මම නමින් පිහිටුවා ගත්ත නිසා. බුදුරජාණන් වහන්සේ යෝජනා කරන්නේ බාහිර සිදුවීම ලෝකෙ සිදුවනවායි. ඒ මම නම් වූ මධ්‍යස්ථානයේ සුනුසුනු කරලා දාන්න. එවිට ඔබට සිදුවීම පෙනේවි, කම්පනයක් නැතුව තිබේවි. ඒ බලෙන් හදාගත් උපේක්ෂාවක් වන්නේ නැහැ. ඒ සියල්ල කිසියම් ආකාරයක දැක්මකට අනුව සිදු වෙන කාරණයක්. මෙන්න මේ දැක්ම අපි භාවිතා නොකරපු එකක් පුදුන්න අය වශයෙන්. ඒ ඔබේ දැක්මට ප්‍රතිවිරුද්ධ දැක්මකට මේක මාරු කරන්න වෙනවා. ඔබේ දැක්මට අපි බුදුදහමේ සඳහන් කරලා තියෙන්නේ අනුසෝතගාමී කියලා. නිත සුඛාත්ම සංකල්පය තුළ යන පැත්තට යන. ඉන් ගැලවීම සඳහා බුදුරජාණන් වහන්සේගේ යෝජිත ක්‍රමය පටිසෝතගාමී. මේ දෘෂ්ටීන්ගෙන් මිදෙන්නට, මේ ජාති ජරා මරණයන්ගෙන් මිදෙන්නට නම් අපට අනුසෝතගාමී වෙලා බෑ. අපි පටිසෝතගාමී පුද්ගලයෙක් බවට පත් වෙන්න වෙනවා. පිළිවෙත් කරනවා කියලා කියන්නේ විදසුන් වඩනවා කියලා කියන්නේ, වීරිය කරනවායි කියලා කියන්නේ, භාවනා කරනවායි කියලා කියන්නේ ඔන්න ඔය වගේ කාරණයකට. භාවනා කරනවා කියන වචනේ නෙතන දැසක් පියාන වාඩි වෙලා ඉන්න ඉරියව්වක් ගන්න එපා. මේ බාහිර ලෝකයේ සිදුවීම් නිසා තමා කම්පණයටපත් කරන හේතුව තමා හදාගත්ත වැරදි ආයතනයක්. මේ ආපහු ගලවා ඉවත් කරන්න පුළුවන්. අක්‍රිය කරන්න පුළුවන්. ඒ අක්‍රියක වුණාම තියෙන සුවේ අර කම්පාව නොවේ. ඒ දෘෂ්ටීන් ප්‍රහාණය වුණාම එතන අමුතුවෙන් මේ තව හොයන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. දෘෂ්ටි නිසා තමයි ඔබ ඇලුනේ ගැටුනේ කලබල වුණේ කියලා තේරෙවි. දෘෂ්ටි නැති විට අන්න අපි කියනවා සල්ලේක විහරණය කියලා. ඒකට සල්ලේක විහරණයට අපි ළඟා වෙන්න තෝරන ක්‍රමයෙන් උත්සාහයෙන් එක්වර සල්ලේක විහරණේ ලැබෙන්නේ නැහැ. මොකද අපි වැරදි පාරක කිලෝමීටර් ගණනක් දුර ගොස් තිබෙනවා නම් වෙන අතුරුමාවතක් නැත්නම් නිවැරදි පාරට යන්න මුල් තැන දක්වා ආපහු වෙන්න වෙනවා. අන්න ඒ වගේ මේ මම මගේ මගේ කියන ආත්මය කියන සංකල්පය තුළ තමයි ලෝභ මූලය, ද්වේෂ මූලය, මෝහ මූලය කියන තුන වැඩෙන්නේ. මේ වැඩිීමේදීත් මේක දෙක දෙක එකට එකතු වෙනවා. එකක් ලෝභ මෝහ, එකක් ද්වේෂ මෝහ. තුන මේකට කවදාවත් ඉන්නේ නැහැ. වයස සමග දරුවෙක් වැඩින්නාසේ. බැංකු ගිණුමක මුදල් ඉතුරු කරත් නම් මුදල් ප්‍රමාණය ඉහළ යන්නාසේ. මේ පුහුදුන් බව තුළ මේ මූලයන් තර වෙන එක කාටවත් නවත්තන්න බෑ. තර වුණ තරමට නොමඟි ගොස් වැඩි හදා ගන්න අමාරුයි. ඒ නිසාම තමයි බුදුන් වහන්සේගේ ඉගැන්වීම වල පවතින්නේ අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දායොබ්බනේ දනං කියලා. ධනේ කියන එකත් යවුණි ලබා ගන්න ඕන. බඹසර හැසිරීමත් ශරීර ශක්තිය ඇති කාලේ ආරම්භ කරන්න වෙනවා. ඒ කාලේ නොකර වයෝවෘද්ධයට භාවයට පත් වෙලා ධනේ හාම් කරන්න බෑ, ශරීර ශක්තියක් නැහැ. විදුසුන් වහන්සේ වඩන්ත දිනු කරගන්න කාලයකුත් නැහැ ලෝභ දේශ මොහයන්ගෙන් වැඩිලා. ඒ නිසා වදාරනවා සෙන්ති චාපාති කිත්තාව පුරාණානි අනුත්තරං කියලා. හීයෙන් දුන්නෙන් විදලා නිදලා ඉතලයක් යනවා. ඒ ඉතලෙට ප්‍රවේගයක් තිබෙන්නේ මිදුන අවස්ථාවේ. ඒ මිදුන අවස්ථාවේ කෙරෙන්න ඕන පැත්ත සිද්ධිය සිදුවෙන්න වෙනවා. ඒක කොතන හරි ගිහිල්ලා බිම යනුණා කියලා හිතන්න. දැන් මේකට දිරා යන විනා නැවත නැගිටලා තවත් ඉලක්කයක් කරා යන්නට බෑ. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ කැහැලි කරලා දාලන්නේ. මේ ජීවන ගමනේ ආහාරත් අවශ්‍යයි, යනුන් පැළඳුම්ත් අවශ්‍යයි, අනිකුත් සම්බන්ධතාත් අවශ්‍යයි. මේ සියල්ලට ජීවිතය කැප කරලා මේ තත්ත්වයන් තේරුම් නොගත්තොත් ජීවිත අවසානය ඇති වෙන අසහනයට පිළියමක් නැහැ. ඒකට තමයි ජරා, ව්‍යාධි, මරණ සියල්ල දුක් බවට පත් වෙන්නේ. මේ අනිකුත් පහසුකම් නැති කරගෙන යන ගමන්ම ඔබ මේ දැක්ම මාරු කරගන්න. මොකද්ද දැක්ම? ඔබට තියෙන්නේ නিত্য සුඛාත්ම සංකල්පය. ඒ දැක්ම තුළ ඔබට කවදාවත් මේ කියන අධ්‍යාත්මික සුවය හමු වෙන්නේ නැහැ. ලැබෙන්නේ බුදුන් වහන්සේගේ තක්සේරට වඳගත් කල 16 එකක පුංචි සුවයක්. මේ සංකල්පේ මාරු කරගන්නට කරුණ තේරුම් ගන්න එකට තමයි මේ බණ අහනවයි කියලා කියන්නේ. දැන් මෙතන ඉතාල වැරදි විග්‍රහයක් සමාජයේ පවතිනවා. ඔන්නේ අනිත්‍ය කියලා හිතන්නේ ජීවිතයක් නැති වෙනවට. ඔන්නේ අනිත්‍ය කියලා හිතන්නේ මේ බාහිර ලෝකේ දේවල් නැති වෙනවට නැති වෙනවට. ඒ නිසානේ මරණය සිදුන අනිත්‍ය සංඛාරා කියලා බෝඩ්ඩයක් ගහන්නේ. අර මිනිස්සයා ජීවත් වෙලා හිටියා දැන් අනිත්‍යයි. ඒවා ඉතා ග්‍රාමීය. ඉතා නොදියුණු සංකල්ප. බුදුදහම හදාරාගෙන යනකොට ඔය කියන අනිත්‍ය බාහිර ලෝකෙ සිදුවෙන එකක් නෙවෙයි. ද්‍රව්‍යවලට සිදුවෙන එකකුත් නෙවෙයි. සබ්බේ සංඛාර අනිත්‍යාති යදා පඤ්ඤාය පස්සති. යම් විටක මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි නොනින් දකීද. එතකොට සංස්කාර රැස් කිරීම කෙරෙහි කලකිරෙනවා. එතකොට සංඛාර ශ්‍රේ කරන්න පටන් ගන්නවා. අන්නේ ආත්මවාදය කියලා කියන්නේ අත්වාද පටිසංයුත්තා ලෝකවාද පටිසංයුත්තාවා කියලා කියන්නේ මේ සංඛාරයන් නিত্য සුඛාත්මකට ගැනීම. මෙතන සංඛාරයන් සම්බන්ධයෙන්ුත් අපේ කීපතාවක් පැහැදිලි කරලා තියෙනවා. ඒ තමයි මේ සංඛාරයන් මම මගේ ආත්මකට ගැනීම තුළ තමයි කාම රූප අරූප ලෝක නිර්මාණය වෙන්නේ. පුණ්‍යාවි සංඛාරය තිබුණොත් ඔහුට පුණ්‍යාවි සංඛාරයට අදාළ ලෝක. අපුණ්‍යාවි සංඛාරය තිබුණොත් අපුණ්‍යාවි සංඛාරයට අදාළ ලෝක. අනිජ්ජාවි සංඛාරය තිබුණොත් ඊට අදාළ ලෝක. පෘථග්ජන භාවයේ තුල පව කරනවාට තමයි අපුණ්‍යාවි සංඛාර රැස් කරනවා කියන්නේ. රැස් කරනවා කියලා කියන්නේ අලිහට ගැනීමට හේතුවක් ඉතුරු කරගන්න ලබනවා. ඒ තමයි මම මගේ ආත්ම සංකල්පය තුළ සිදුවෙන දේ. පෘථග්ජන භාවයේ තුල යහපත් දේවල් කිරීමේදීත් අවිද්‍යාවට ඇලිලා එතකොටත් යලි උපතට අවශ්‍ය හේතු සංකාරයන් ශේෂ වෙනවා. ඒකට පුණ්‍යාවි කියලා කියනවා. මේ අනිදුක්ඛානාත්ම සංකල්පයේ තේරුම් නොගත් වනාන්තරගත වූ ධ්‍යාන කුසල් කියලා තව ප්‍රසක් උපදවා ගත්තා. එතන කාම නැති වුණාට මම සංකල්පය තියෙනවා. ඒකයි අර අභිමානයක් ඇති වෙනවායි කියලා කියන්නේ. අනිජ්ජාවි සංකාරය තමයි රූපී අරූපී බඹතල රූපත ලබා දෙන්නේ. එතකොට මේ සංඛාරයන් නিত্য සුඛාත්මකට ගැනීම, සංඛාරයන් මම මගේ කොට ආත්මකට ගැනීම බුදුන් වහන්සේ පිළිගන්නේ නැහැ, අනුමත කරන්නේ නැහැ. ඒ මිත්‍යා දෘෂ්ටියක් වශයෙන් පෙන්වන්නේ. දැන් මේ වරද අපට තේරුණා නම් අපි සසර ගමනෙත් කළේ මේක, මේ ජීවිතයේ ප්‍රමා කාලයේ කල්යාණ මිත්‍ර සේවනයක් ලැබෙන තුරු කරන්නේ මේක. කීකියා එකතු කරේ නැති වුණාට අල්ලගත්තාම සිදුවෙන නিত্য සුඛාත්ම. එසේනම් අවසන් වශයෙන් එකට කරන්න ඕන කාරණේ මොකද්ද? ඉන්නේ දෙන්නට. ඒකට වචනෙන් තමයි කියන්නේ අනිදුක්ඛානාත්ම වශයෙන් බලන්න කියලා. වචනෙන් තමයි කියන්නේ අල්ලගන්න තු වෙන්න කියලා. කොහොමද ඒක වෙන්නේ? දැන් මෙතන තියෙන වචන මොකද්ද? තම් මේතම් මම මේසෝ හමස්මින් නමේසෝ අත්තාති එව මේතම් යථා භූතං සම්මප්පඤ්ඤාය ප්‍රස්තන්තෝ. මෙන්න මේ විදිහට මනාකොට නුවණින් යහපත් නුවණින් දකිනවා නම් දැන් එතකොට අපි මම නොවේ මම නගේ කියලා එක එක පැත්තකින් තියනවාද? නැහැ. මේ නැවත පුනර්භවයක් සඳහා හේතු ශේෂ උනේ කුමක් නිසාද? තණ්හාන සේතරෝනේ. ඒ මම මගේ මගේ ආත්ම සංකල්පය තුළ තණ්හාවකින් යුක්ත වීම නිසා. යලි විඳීමේ ඕනෑකමක් ප්‍රතික්ෂේප කිරීමත් තණ්හාව, අල්ලා ගැනීමත් තණ්හාව. එහෙම කළ නිසා තමයි ශේෂ ඉතුරු වෙන්නේ. ඒ මම කියන සංකල්පයට තමයි තණ්හා කියලා කියන්නේ. මගේ කියන සංකල්පයට තමයි තණ්හා කියලා කියන්නේ. මගේ ආත්මය කියන සංකල්පයට තමයි තණ්හා කියලා කියන්නේ. එහෙමනම් තේරුම් ගන්න ඕන කාරණාව, තණ්හාව නැති කරනවා කියන එකේ තේරුම මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්නෙ නැහැ. ලාභේවත් අලාභේවත් නින්දාවත් ප්‍රසංසාවත් සැපවත් දුකවත් බාහිර ලෝක සිදුවෙන ඕනෑම දෙයක්. ඒ ඕනෑම දෙයක් එහෙම ගන්න නැත්නම් ඒකට කියන්නේ අල්ලගන්නේ නැහැ කියලා. අල්ලගන්නේ නැත්නම් ඒක සිතෙහින් අනිත්‍ය වෙනවා. යලි උපතට හේතු නොතබා අනිත්‍ය වෙනවා. ඒ යලි හේතු උපතට හේතුවක් අවකාශ නොකර නැතිවීමට තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නුවණින් දකින අනිත්‍ය කියලා. ඒ යලි උපන් හේතු ආපහු හිතට එන වෙලාවට යලි උපතක හේතුවක් ඉතුරු නොකාකාකයින් නිමා කිරීමට තමයි කියන්නේ භාවනා කරනවායි කියලා, විදර්ශනා කරනවායි කියලා. එතකොට මේ තත්ත්වයන් තේරුම් ගත්ත පුද්ගලයාට මේ දෘෂ්ටි උපදින්නේ පන්සලේදී විතරක් නෙමෙයි, මධ්‍යස්ථ භාවනා මධ්‍යස්ථානයේ විතරක් නෙමෙයි. Taman ජීවත් වෙන්නේ යම් ශේෂ්ත්‍රයකද, ඒ ශේෂ්ත්‍ර තුල තමයි මේ දෘෂ්ටි හටගන්නේ. ඒ හටගන්න මොහොතේ ඒක දැකලා හදාගන්න වරුණාම ඒකට වෙනත් අරුණක් අරගෙන ඒක මගාරින්න කල්පනාවක් කරලා මේක සිදුවෙන්නේ නැහැ. කරණීය සූත්‍රයේ උදාහරණයට ගන්න. කරණීය සූත්‍රයේ වික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පැමිණිලි කළේ ඒ භාවනා කරපු ස්ථානේ භාවනා කරන්න බෑ. හිස නැති මල තනන් හැට කොටු එන පේනවා. බහුගත රූපෙන්න බය වෙනවායි කියලා. අදාළ උපදේශයේ දීමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ ඔතන ඔබට තරදරයි වෙන තැනකට ගිහින් භාවනා කරන්න කිව්වා කියලා ඔබ අසා තිබෙනවද? එතනමයි ඔබට භාවනා කරන්න සූසෙතෙන්ට යන්න. යම නিত্য සුඛ ආත්මකට ගත්තේද යම් තැනක ඔහුට දුක එතනමයි. එයම අනිත්‍යකාන්න ආසවාසෙන් බැලීමෙන් තමයි දුකින් මිදීම සිදුවෙන්නේ. ඒ කියන්නේ මේ බුදු සමය ප්‍රශ්න ඇති මිනිසාට ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මේ මොහොතේ උපකාර වන දෙයක්. මේ ප්‍රශ්න බාහිර ලෝකේ ප්‍රශ්න නෙමෙයි, මේ මනෝමූලික ප්‍රශ්න, මම සංකල්පයේ ප්‍රශ්න. එතකොට මේ தത്വයට අවතීර්ණය වෙන්න ඕන කෙනෙක් ධර්මස්සෝණය කරලා. අර පරණ පාරේ අනුසෝතගාමි ප්‍රතිපදා වෙනුවට නිතිසුකාත්ම සංකල්ප වෙනුවට එහෙම බලන්නේ නැතුව, අල්ලගන්නේ නැතුව අතහරින ප්‍රතිපදාවට එන්න වෙනවා. මෙන්න මේ ප්‍රතිපදාවට ආපුහම යාට කියනවා පිළිවෙත් පුරණ කෙනෙක් කියලා. එතකොට අර දෘෂ්ටි එහෙම ගන්නවා නම් දෘෂ්ටි ඇති වෙනවා, ගන්න නැත්නම් දෘෂ්ටි ප්‍රහාණ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේගේ මේ පැහැදිලි කිරීමේ තියෙනවා. මම නොවන්නේයි, මගේ නොවන්නේයි මෙසේ තත්ත්ව පරිද්දින් යථාභූත ඥානයෙන් දකින්නේ නම් ඒ දෘෂ්ටීන්ගේ ප්‍රහාණය සහ දුරලීම සිදු වෙනවා. මේ දෘෂ්ටීන්ගේ ප්‍රහාණය දුරලීම කියන එකේ තේරුම දුකක් දුර වෙනවා කියන එකයි, වෙන දෘෂ්ටි දුර වෙලා තමන් ඉතුරු වෙනවා කියන එක නෙවෙයි. එහෙනම් අපිට මේ වෙසක් උත්සව සමරන සමය වෙන උතුම් සමයක තිලෝකර බුදු පියාණන් වහන්සේ ලෝට පහළ වී යම් දෙයක් හොයාගෙන තමා ඒ අනුගමනයේ කොටින් දුකින් ගැලවි අන් අයට ඒ ගැලවීම සඳහා දේශනා කළ ධමයක් නේද ලෝක පවතින්නේ. ඒ යුගයේ උපන් මිනිසාට සද්ධර්මය හැමවීම සහ මිනිසත්කම කියන දෙක තිබෙනවා නම් මේ සඳහා උත්සාහ කිරීම සුදුසුයි කියන කෙනෙකු උන්වහන්සේ වදාරනවා. ඒ අවස්ථා දෙක නැති අයට වදාරනවා දුෂ්ටක්ෂණ 8ක උපන් අය කියලා. දුෂ්ටක්ෂණයෙන් නිදන මිනිසාට මේ දෙක කළ හැකියි. ඒ දෙක කරන්ට අවශ්‍ය කරුණ අවබෝධයේ ධර්මශ්‍රෝණිය තුලින් තමයි ලබා ගත යුතුයි. එවිට අපි කතා කරපු කාරණේ ගැලවි යන්නේ කුමක්ද ඔබේ සිතින්? රූප වේදනා සංඥා සංකාර විඥාන ගැලවි යන්නේ නැහැ. අරමුණු හඳුනන එක සහ අරමුණු හඳුනා ගන්න එක ගැලවි යන්නේ නැහැ. කලෙන්නේ මොකද්ද? ඒ අරමුණෙහි යව මුලාව හෙවත් මම යන දෘෂ්ටිය. බාහිර ලෝකෙ සිදුවෙන සිදුවීම් යම් ආකාරයකද ඔබ අල්ලාගත්තේ සැප දුක් ආදී බෙදාගෙන බෙදාගත් ආකාරයට ඔබ කම්පණයටපත් වෙනවා. ඔබේ දෘෂ්ටිය නේතම් මම නේතෝහමස්මින් නමයසවත්තා කියනකින් ප්‍රහාණය කරගන්න පුළුවන් වෙනවා නම් එදාටත් ලෝකේ මේ ධර්මතාවයන් මෙහෙම්මම පවතිනවා. නමුත් ඒව නිසා ඔබ නටන පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ. අර රූකඩ නටනවා අතේ ක්‍රීඩා කරවන්න අතහලවන ආකාරය රූකඩ නටනවා වගේ අරෝධහමට අනුව ඔබ නටන්නේ නැති කෙනෙක් වෙනවා. මේකට තමයි නිවිලා ජීවත් වෙනවා නිවෙන්ට උත්සාහ කරනවා කියලා කියන්නේ. ඒව නිසා ඇති වෙන කම්පනයක් නැති විට ඒක තමයි දුක් නෑ කියලා කියන්නේ. එහෙනම් මේ සල්ලේක ප්‍රතිපදාවෙන් කුමක්ද පැහැදිලි කරලා තියෙන්නේ? සංසිඳන ක්‍රමය. එනිසා ඔබ ධර්මයේ භාවිතා කරන්නේ නැතුව ගිහින් ගොහින් විතදම්මසුඛ විහරණයට හෝ සාන්ත විහරණයට රැවටෙන්න එපා. හිත ලක්ෂණයක් නැහැ, චතුස්සත්‍යයක් නැහැ, අවිද්‍යාව දුර වෙලා නැහැ. මුලපටන්ම ධර්මයේ තේරුම් අරන් යන්න ඔබට පුංචි එකේ සිට ලොකු එක දක්වා කිසිවක් අල්ලා ගන්න දෙයක් නැතුව යනවා. ඒ ඇතිවීම නැතිවීම නම් වූ ධර්මතාවයට ඔබපත් වෙන ස්වභාවයෙන්ම. ඒ ඇතිවීම නැතිවීම නම් වූ ධර්මතාවයේදී ආපහු ජාති ජරා ව්‍යාධි මරණ කියන අවශ්‍යල් අවලංගු වෙනවා. අපි හොයන මිනිසුන් නෙලා අපි හොයන සැනසීමේසේ ලැබෙන්නේ. ඔය ඔබ හැම විටේනම ඔය ධනය හැකියා ආදී දේවල් හොයලා උපයගෙන හොයන්නේ සැනසීමක් නේ. නමුත් ඒ සැනසීම පූර්ණ සැනසීමක් බවට පත් වෙන්නේ ධර්මයේ සරණින්. මේ විසක් සමය තුළ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ලොවට හෙළි කරවදාලා වූ සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන මේ ධර්මයේ සරණින් ඔබට ඔබේ ලෝභ දේශ මොහයන් හෙවත් මමත්වයන් සුනී කරගෙන ශ්‍රේ කරලා දාලා මේ ශාන්ත වූ විහරණයට සල්ලේකත්වයට පත්වීමට මෙම ධර්ම දේශනාව උපයෝගී වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් සෑම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මෙපමණකින් ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. සාදුකාරයක් පවත්තන්න.